දැන් මේ UNP ගේ හොරු නැද්ද? ඈ නෑ. කවුරුවත් නෑ. හරි ෂෝක් බබාලා කට්ටිය ඉන්නේ. කිසිම අනේ සතපහක දෙයක් මොකුත් අරගත්ත කට්ටිය නෙවෙයි. ඉතාලම බෝපැල වගේ කට්ටියක් තමයි ඉන්නේ. ඈ ඒ කාලේ 88 89 මිනි මරපු කට්ටිය ඉන්නවා මේ ලයිස්සුවේ. නැද්ද? ඉන්නවා. 88 89 මිනි මරපු ලයිස්සුව මේ දිස්ත්‍රික්ක වල ඉන්නවා අපේ. මිනි මරු විදිහට හම්බරු ගහපු කට්ටිය. ඊළඟට ඒ අවුරුදු ගානේම හොරගම් කරපු කට්ටිය, නම් ගැවුණු කට්ටිය, විවිධ හොරගම් වලට සම්බන්ධ කට්ටිය. ඒ විතරක් නෙමෙයි මේ පෞගිය මාස කීපය ඇතුළත කරුම් කන්ටේනර් නිදහස් කරගත්ත කට්ටිය. ඊළඟට තඹසුදා කියලා ඉන්නවා. සුදාල කට්ටිය ගොඩක් ඉන්නවා. වෙලේ සුදා වගේ නෙමෙයි. ඉතින් මෙයාත් ඉන්නවා. අපේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට හොරු කියනවා. හැබැයි හොරු කිව්වට හොරු අල්ලගෙන නැහැ. හොයන්න නැතුව තමයි දැන් මේ චෝදනාව කරන්නේ. ඉතින් හොරා හොරා හොරා හොරා කියලා ගාපුවාම අවසාන වශයෙන් කවද අහුවෙන්නේ? ඒ හිතෙව ඇමතිවරු තමයි අහුවෙන්නේ.